නමේ සිට 2012 දක්වා අවුරුදු දෙකම ආරකදී උපයාගෙන තිබුණ ආදායම රුපියල් බිලියන 1.55යි. නැවන්දාට ආයතනය 2012 සිට ලංකාවට විදේශ විනිමය හැටියට උපයාල කියලා තියෙනවා රුපියල් බිලියන 9.1. අපේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමද ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලැබිලා තියෙනවා. නමුත් අලහස්කාර පවරා ගැනීමේදී අප වෙත කිසි විටකත් ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගයක් ලැබී නැහැ. ඒ වෙනුවට විධාන මූලස්ථානය දකුණු නාවික විධානයේ නිති ශිෂ්‍යයක නියෝජ්‍ය ආඥාපතිතුමාගේ අත්තනින් අපිට ලිපියක් එවනවා. වහා උදේ 11 මේ නැවේ තියෙන අවි ආයුධ බාර දෙන්න කියලා.